සැදහැවත් වාසනාවන්ත පිනතුනි, අද අප පිනතුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ සඳහන් සමථ විපස්සනා කියන භාවනා කමටහන් දෙක ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේහි ප්‍රධාන කාරණා තුනක් අප සිද්ධ කරනවා. දාන, සීල, භාවනා වශයෙන්. එහිදී භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමථ භාවනා නැත්තම් චිත්ත භාවනා කියලා අපි කියනවා. අදි චිත්ත කියලාත් මේක කියනවා. ඊළඟට විපස්සනා භාවනා නැත්තම් ප්‍රඥා භාවනා කියලා කියනවා. නැත්තම් අපි අදි ප්‍රඥා කියලා සඳහන් කරනවා. පිනුතුනේ භාවනාවෙන් ප්‍රධාන වශයෙන් සිද්ධවන්නේ අපේ හිත පිරිසුදු කරලීම. හිතට එන ලෝභාදී අකුසල දහම් එක අතකින් විස්තම්බන වශයෙන් උත් අනිත් අතින් සමුච්ඡේද වශයෙන් උත් ප්‍රහාණය කිරීම තමයි සමථ විදර්ශනා භාවනා දෙකෙන් කරන්නේ. එතකොට මේ කුමන භාවනා කළත් තෙරුවන් සරණ ගියපු ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයන් විදිහට අප මේ දහම් මඟ ආරම්භ කරන්නේ සම්මා දිට්ඨියෙන්. සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් සහ ඒ අහන දහම නුවණින් මෙනෙහි කිරීම වශයෙන් අප සම්මා දිට්ඨිය ලබනවා. අන්නේ සම්මා දිට්ඨියේ පළවෙනි පියවර තමයි කම්මසකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සිත මුල් වෙලා කරන යහපත් දෙයින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණය. කම්මස්සකතා සමාධිත්‍යයෙන් ලැබෙන ලෞකික සමාධිත්‍යයේ ඉහළම දියුණුව තමයි සමතේටපත් වීම. එක අතකින් ප්‍රථම ධානය ආදී ලෞකික ධාන නැත්නම් රූපාවචර ධාන වලටපත් වීම. අනිත් අතින් ආකාසානංචයතන ආදී අරූපාවචර ධාන වලටපත් වීම. එතකොට සම්මාදිට්ඨියෙන් ආරම්භ වන අරසංගික මාර්ගය තුළ සම්මා සංකප්ප වාචා කම්මන්ත ආදී මේ කාරණා සම්පූර්ණ කිරීම වශයෙන් වායාම සති සමාධි කියන මේ සමාධි ස්කන්ධය සම්පූර්ණ කිරීම තුළින් අපේ හිත එකතකින් උපචාර මට්ටමේ හිත කෙලෙසුන්ගෙන් නීවරණ වලින් යටපත් කරගන්නටත් ඉන්පසු අපි අර්පණා මට්ටමට හිත දිනු කිරීමත් තමයි සමාධියෙන් සිදු කරන්නේ. මෙහි ප්‍රතිඵල විදියට අපට පුළුවන්කම තියෙනවා මෛත්‍රී භාවනාදී භාවනා ක්‍රම කිසියම් මට්ටමකට ධ්‍යාන මට්ටමට දියුණු කරන්නටත්, අනිත් අතින් ආනාපාන සතිය හෝ කසින භාවනා නැත්නම් ධාතු මනසිකාරය ආදී සිද්ධ කරලා අපට ඉහළ ධ්‍යාන වලටපත් වෙන්නටත් අවස්ථාව තියෙනවා. මෙන්න මේ ධ්‍යානවලින් ලබන ප්‍රධානතම ප්‍රතිඵලය තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ අපට විස්සම්බන වශයෙන් දුරු කරන්නට බොහෝ කාලයකට යටපත් කරන්නට අවස්ථාව තියෙනවා. එහි ප්‍රතිඵල විදියට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාදීන් පටන් ගන්නා වූ මේ ධානාංග ක්‍රමානුකූලව දියුණු කිරීම වශයෙන් ටිකෙන් ටික විතර්ක ආදී අඩු කරලා අවසානයේ උපේක්ෂා ඒකාග්‍රතා මට්ටමට සතරවෙනි ධානයේ දක්වාම හිත පිරිසුදු කිරීමේ හැකියාව සමථ භාවනා තුළින් අපට ලැබෙනවා. පින්නතුනි, යම්කිසි කෙනෙක් සමාධි මට්ටමට හිත දියුණු කරලා නීවරණ දුරු කරා කියලා කියන්නේ ඔහු ගැන සඳහන් කරන්නේ මායාගේ ඇසට වැලි ගැසීමක් හා සමානව, නැත්නම් මායාගේ ඇස් දෙක අන්ධ කිරීමක් වශයෙන් සඳහන් කරන්නේ. ඊට හේතුව තමයි මේ මට්ටමට අපේ හිත දියුණු කරන මොහොත වන විට අපේ කාමාවචර මට්ටම ඉක්මවල තියෙන්නේ. සතර අපායත්, මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝක හයත් කියන මේ කාම භවයන්ට එන තියෙන අවස්ථා ඉක්මවල අපි බ්‍රහ්ම තලයට, බ්‍රහ්මේපුගේ මට්ටමට අපේ හිත දියුණු කරගත්ත නිසා මාර්යාගේ විශේෂ ශේත්‍රය ඉක්මවීමක් වශයෙන් දක්වනවා. පින්නතුනි, බුදුදහම ඔස්සේ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ආරස්සංගික මාර්ගයේ අංගයක් විදියට වඩන සමාධිය නැත්නම් සම්මා සමාධිය තුළින් අපි ඇති කරගන්නා වූ මේ සිතෙහි දියුණුව සමාධියෙන් අපි නවතින්නේ නැහැ. ඒකට හේතුව තමයි බුදුදහම ඔස්සේ ගුණධම් පුරණ තැනැත්තා සමාධිත්වයෙන් ආරම්භ කරනවා කියන්නේ හුදේ කම්මස්සකට සමාධිත්වය පමණක් නෙවෙයි, දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් චතුසත්‍ය සම්මාදිට්ඨිය සුතමේ ඥාණයෙන් ලැබීම වශයෙන් තමයි අපි මේ තත්ත්වයට පත් වෙන්නේ. අන්නේ නිසා හිත සමාධි වුණු ගමන්ම සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතා භූතං පජානාති කියපු ආකාරයට හිත සමාධිණු ගමම් අපි අර කලින් සුතමේ ඥානෙන් අසාගේ දැනගෙන තියෙන දුක්ඛාදී චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම වශයෙන් විශේෂයෙන්ම අපි අනිත්‍ය දුක්ඛනාත්ම රූපාදී ස්කන්ධ නැත්තං චක්කු ධාතු ආදී ධාතු නාම රූපාදී මේ දේවල් හිතෙන යථාර්ථය අනිත්‍ය දුක්ඛනාත්ම කියන මේ දේවල් නොනින් මෙනෙහි කිරීම නැත්තං මේ දේවල් වල තියෙන සමුදේ වැය හට ගැනීම වැයවීම අපි නොනින් දකිනවා මෙන්න මේ දැකීමට කියනවා විපස්සනා භාවනාව කියලා නැත්තං අප විදර්ශනා භාවනා කියලා කියන්නේ මේකට පින්නතුනි මෙන්න මේකෙන් සිද්ධ කරන්නේ අර බොහෝ කලකට යටපත් කරලා තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ සමුච්ඡේද වශයෙන්ම ප්‍රහීණ කරන මට්ටමට නැත්තං අනුසය වශයෙන්ම දුරු කරන මට්ටමට අපි අපේ චින්තනය මෙහෙවීම ඉස්පර්ශ සමුදය තුළ අවිද්‍යාවෙන් බැසගෙන තියෙන අපේ හිත ඉස්පර්ශ සමුදයන්තයෙන් මුදවලා ඉස්පර්ශ නිරෝධය කරා හැම දෙයකම හට ගැනීම නිරෝධය නම් වූ අනිත්‍යතාවය මෙහෙණ කිරීම මට්ටමට අපේ හිත දියුණු කරනකොට අපේ හිත බාහිර රූපේ බැස ගැනීමත් අභ්‍යන්තර මනෝවිඥානේ නම් වූ නාමයන්තයේ බැස ගැනීමත් කියන යත් නාමංච රූපංච අසීසං උපරොජ්ජති කියපු විදිහට නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරෝධ කරන මට්ටමට අපි දර්ශනයකින් යුක්තව නැවත නැවතත් අපේ ප්‍රඥාව නුවණ අප දියුණු කරනවා. මෙන්න මේ දියුණු කිරීමට තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. අදේ සංඥා භාවනා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්ව සංඛානගත සියලු දුක්වලින් නිදහස් වෙන කියන මාවත විදියට සීලය පදනම් කරගත්තු මේ සමාධි ප්‍රඥා දෙක වඩන කියලා. මෙලව ඉපදෙච්ච බුද්ධිමත් කෙනෙකුට වඩන්න පුළුවන් උසස්තම ගුණාංග දෙක විදියට දේශනා කරනවා අවිඤ්ඤා සූත්‍රයේදී. අත්තේ වික්ඛවේ අවිඤ්ඤා භාවේ තබ්බා සමතෝච විපස්සනාච කියලා. නොනති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් ඒ වඩන දේ තමයි සමතේ සහ විපස්සනාව කියන කාරණා දෙක. සමතේ වශයෙන් අපට කර්මස්ථාන 40ක් ධර්මයේ තුල දක්වනවා. දස කතින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ධාතු මනසිකාරය, ආහාරයේහි පටික්කෝල සංඥාව, අරෝපාවචර ධ්‍යාන යන මෙන්න මේ කමඨාන 40ක් අපට දිනු කරන්න පුළුවන්. විපස්සනා වශයෙන් ධාතුසෝ, ආයතනසෝ, කන්දසෝ වශයෙන් සඳහන් කරනවා සත්තට්ඨාන සූත්‍රයේදී. පටිච්චසම්පාදයේ පිළිබඳ අවබෝධයෙන් ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් මේ අපේ ජීවිතයේ සකස් වෙච්ච මේ දේවල් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නැත්තං සමුදය වේ වශයෙන් අස්සාද ආදීනව නිස්සරණ වශයෙන් නැවත නැවතත් නෝනින් මෙනෙහි කිරීම වශයෙන් ප්‍රඥාව නම් වූ විපස්සනාව නැත්තං අධිපඤ්ඤාව දිනු කරගෙන අපට කෙලෙස් తాවකාලිකව නිරෝධයක් විතරක් නෙවෙයි අනුසය වශයෙන්ම සම්පූර්ණව ප්‍රහීණ කරන සමුච්ඡේද වශයෙන්ම නීවරණ ධර්ම අනුසය නැත්තං සංයෝජන ප්‍රහීණ කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එනිසා පින්වත්නි විශේෂයෙන් ආනාපාන සතිය භාවනාව භාවිත කරමින් මේ සමති දර්ශනා දෙකම අපට දිනු කරන්න පුළුවන්. ඒ සඳහා සම්මාදිට්ඨි පුරේජාන් කියපු විදිහට සම්මාදිට්ඨිය මුලින් ගමන් කරන්නට ඕන. කල්‍යාණ මිත්‍රත්වය තුළින් නිතර සද්ධර්මයේ ශ්‍රවණය කරමින් අහන ධර්මයේ නෝනින් මෙනෙහි කරමින් මෙන්න මේ සමති විපස්සනා කියන ප්‍රතිපදාව තුළ අඛණ්ඩව යෙදෙන උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් මෙලොව යහපතත් පරලොව සුගතියත් ඊතාම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සුනුරුවන් සරණයි.